මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අපේ සහයෝගය ප්‍රකාශ කරේ කොන්දේසියක් ඇතුව. අද දවස වෙනකල් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කරලා තියෙන දේවල් අනුමත කරන්න පුළුවන්. ඒවා යහපාලට අදාළයි. ඒ අපි අගය කරනවා. එක දිනේ ගැන අපි කිසිදු සහතිකයක් දෙන්නේ නැහැ. දැන් මේ කෙරෙන සියලු දේ අපි අනුමත කරන්නේ නැහැ. පරාජිතයන් ජාතික ලැස්තෙන් ගෙනාවා. ඒවා ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. ඒවා සදාචාරාත්මක නෙමෙයි. ඒවා යහපාලනේ නෙමෙයි. දූෂිත පුද්ගලයන්ට අමතිකම් දීලා තියෙනවා. යහපාලන විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, සදාචාර විරෝධී කටයුතු කිසිවක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කරත්, මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ නායකත්වය යටතේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කරත් ඒක වැරදි. ඒක අපි අනුමත කරන්නේ නැහැ.